2015 වසරේ 6 වෙනි මාසේ 28 වෙනිදා භාවනා වැඩසටහන. ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් බොහොම දුර්ලභව ලෝකෙට පහළ වෙලා මිනිස්සුන්ට නිවෙන හැටි මඟ පෙන්වලා තියෙනවා. මිනිස්සු මොනතරම් මේ රූපයට ඇලිලා ඉන්නවද, වේදනාවට ඇලිලා ඉන්නවද, සංඥාවට ඇලිලා ඉන්නවද, සංකාරවලට ඇලිලා ඉන්නවද, විඥාණයට ඇලිලා ඉන්නවද කියන කාරණේ පැහැදිලි කරලා දුන්නා. ඒවාට ඇලිලා ඉන්නාතුරු තර්ක, වාද, විවාද, සටන්, යුද්ධ, ප්‍රභේද ලෝකේ පවතිනවා. යම් කිසි කෙනෙක් මේ සංඥා නිරෝධේ ලබනවා, එයා ළඟ තර්ක නැහැ, වාද නැහැ, විවාද නැහැ, යුද්ධ නැහැ, ප්‍රශ්න නැහැ, පූර්ණ සාමය සහනය කියන එක ඇති වෙනවා. මානසික සංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වෙන. සංවරය කියලා කියන්නේ ඒ අධ්‍යාත්මික කලබලේ නැහැ. ඒ ධර්මය උපදවා ගත්තේ නැති හැම කෙනෙක්ම හිතේ ලොකු සටන්කාමී දෘෂ්ටිගත, සංකල්පගත, ජාතික, ආගමික පුජ්‍යලේ ජීවත් වෙනවා. ඒ පුජ්‍යලත්වය ජයග්‍රහණය කිරීම ජයග්‍රහණයක් කොට කල්පනා කරනවා. එහෙත් පුජ්‍යලත්වය තමන්ට සිදු කරන්නේ යහපතක් නොවේ අයහපතක්. පුජ්‍යලත්වය අපි වෙහෙසටපත් කරන්නේ. ඒ නිසා ප්‍රධානම බාධකයවත් කළ යුතු කාරණේ මමත්වය, මමකාරය, සක්කාය දිට්ඨිය. මේ මම කියලා කල්පනා කරන ඒ කල්පනාව, ඒ දෘෂ්ටිය, ඒ චින්තනය තමයි මමකාරය කියලා කියන්නේ. චේතනාවක් යටපත් කරන තව චේතනාවක්, සංකල්පයක් යටපත් කරන තව සංකල්පනාවක්, දෘෂ්ටියක් යටපත් කරන තව දෘෂ්ටියක්. නිමක් නැහැ. ඉතින් මේ සියලු සංස්කාරකයන්ගේ නිමාව හෙවත් නිර්වාණය, බැඳීමක් නැති. දැන් අනිකුත් සියලුම ජයග්‍රහණ බැඳීම් සහිතයි. කියන්නේ යම් කිසි දෘෂ්ටියක, යම් කිසි සංකල්පයක, යම් කිසි න්‍යායක බැඳීමකින් යුක්තයි. නිර්වාණයවත් ඒ නිවන බැඳීම් විරහිතයි. බැඳීම් වලින් තොරයි. කිසිම දෘෂ්ටියක්, සංකල්පයක්, වාදයක්, විවාදයක්, යුද්ධයක් කිහි නැත. සංඥාවෙන් කරන්න පුළුවන් දෙයක්වත්, වේදනාවෙන් කරන්න පුළුවන් දෙයක්වත්, රූපයෙන් කරන්න පුළුවන් දෙයක්වත්, සංස්කරණයෙන් කරන්න පුළුවන් දෙයක්වත්, විඥානයක්වත් මේ කිසිවක් එහිට අදාළ වෙන්නේ නැහැ. නිවන් ධර්මයේ වැඩෙන්නේ පංච උපාදානස්කන්ධයෙන් තොරව. ලෝකයේ සංකල්ප වැඩෙන්නේ පංච උපාදානස්කන්ධයෙන් යුක්තව. එහෙමනම් අපි වඩන්න ඕන ධර්මය තමයි පංච උපාදානස්කන්ධයෙන් තොර වූ නිරාමිස වූ ධම. නිරාමිස, ආමිසයක් ඒ කියන්නේ ලැබෙන දෙයක් නැහැ. දැන් මනසට යමක් ලැබුණොත් ලැබුණු දේ පිළිබඳව වේදනාවක් තියෙනවා. ලැබුණු දේ පිළිබඳව සංඥාවක් තියෙනවා. ලැබුණු දේ පිළිබඳව සංකල්පයක් තියෙනවා. විඥානයක් පවතිනවා. ඒ කිසිවක් නොවන නිසා කියනවා නිරාමිස. එහි රූපයක් නැති නිසා නිරාමිස. එහි වේදනා නැති නිසා නිරාමිස. එහි පංච උපාදාන ස්කන්ධයම නැති නිසා නිරාමිස. එහි ඇති රසය කුමක්ද? තිබෙන්නේ අපි නිර්වාණ රසය කියලා කියන නිවුණු රසය. නිවුණු රසය මොන වගේ රසද? නිවුණු රසය හරියට ඇල් වතුරේ රස වගේ තමයි. අපි ඇල් දියවුන්නේ නේද වතුර? ඒ වතුර වල රසය වගේ තමයි නිවන් රසය. මොනවද වතුර වල රසය? ඒක රසයක් නෑ. ඒ වුණාට මිනිස්සයට රසවත්ම දේ මොකක්ද? වතුර තමයි. වැඩිපුරම බොන්න දේ මොකක්ද? වතුර. එපා වෙන්නෙත් නැති දේ මොකක්ද? වතුර. පිපාසය ඇති වුණාම සොයාගෙන ගිහිල්ලා බොහොම උනන්දුයෙන් රත්තරන් මිනිමුතු වෙණික් වලට වඩා වැළඳ ගන්න දේත් වතුර. ඒ වගේ දෙයක්. පුජ්‍යලත්වයට ජයග්‍රහණයක් ලෝකේ නැත. පුජ්‍යලත්වයේ තින් ජයග්‍රහණය හොයාගෙන ගියොත් මොකද වෙන්නේ? ඒ ඇයිද වෙන්නේ? අර මුවා මිරුඟු පස්සේ දුවගෙන ගිහිල්ලා හති වැටිලා වතුර නැතුව මැරෙනවා. පුජ්‍යලත්වයට ජයග්‍රහණයක් ලෝකේ ලබන්න බෑ. පුජ්‍යලත්වය කියන්නේ සත්‍යයක් නෙවෙයි. පුජ්‍යලත්වය කියන්නේ මායාවෙන් අවිද්‍යාවෙන් සකසා ගන්නා ලද දෘෂ්ටියක් සංකල්පයක් සිහිනයක් මවා ගන්නා ලද දෙයක්. බලන්න පුජ්‍යලත්වයේ තුලින් මවාගත් දේවල් කොපමණද කියලා. මේ මම, මගේ ආත්මය, මේ මගේ ඉඩම, මේ මගේ වාහනය, මේ මගේ දේවල්, මේ මගේ ඥාති කියලා සංකල්ප සමුදායක් මවාගෙන තියෙනවා. පුජ්‍යලත්වයට ඒව ලබන්න පුළුවන් කමක් නැහැ. මායාවක් වශයෙන් මවාගෙන ඉන්නවා මිසක් නිත්‍ය වශයෙන් කිසි දෙයක් ලබන්න පුළුවන් කමක් නැහැ. පෙර සිටපු ජන කොට්ටාසේක මගේ කියලා හිතාගෙන හිටියා. නමුත් ලැබුවේ නැහැ. වර්තමානයේ හිතාගෙන ඉන්නවා මගේ කියලා, ඒක ලබන්නේ නැහැ. අනාගතයේ පහළ වෙනවා. ඒ අයත් ඒක නොලබාම තමයි නැති වෙන්නේ. මනුෂ්‍ය සිතන දේ නෙමේ, ඊට වඩා වෙනස් වූ දෙයක්ම ලෝකයේ සිදුවෙන ස්වභාවයක් නේද තියෙන්නේ. මිනිස්සු සංකල්පය කරන ස්වභාවය නෙමේ මිනිස්සුන්ට අයිති වෙන්නේ අවසානයේ. මොකද්ද? ලෝකීය ස්වභාවය, ලෝකීය ධර්මය. එහෙමනම් අපි මේ සංකල්පමය ස්වභාවයෙන් ඉවත් වෙලා ලෝකයේ පවතින යථාර්ථයට, සත්‍යයට මුහුණ දෙන එකයි අපි සිදු කරන්නේ. තථාගත දර්ශනයට පත්වීම, තත්ථාකාරයේ දැකීම. තත්ථාකාරයේ දැකීම කියන්නේ සිහින නැතිව අවදිව දකින්න ලෝකේ. අවදි වෙලා දකිනවා. දැන් දෘෂ්ටියක් තුලින් තමන් දෘෂ්ටිගත වුණාට පස්සේ එහි සැඟ වෙනවා. සැඟ වුණාට පස්සේ ඒ තුලින් නිද්‍රාවටපත් වෙනවා. ඒ නිද්‍රාවෙන් තමයි මුළු ලෝකෙම දකින්නේ. සංකල්පත් එහෙමයි. ආගමික නිද්‍රාවක් ඇති වෙනවා. ඒ නිද්‍රාව තුලින් ලෝකේ දකිනවා. ඊට පස්සේ මේ මගේ දර්ශනය, මේ මට හැඟෙන විදිය, මේ මම දකින විදිය කියලා හැඟෙන්නේ එකයි. ඒ නිද්‍රාවෙන් අපි අවදි වුණාට පස්සේ මේ ලෝකේ ඇත්ත පේනවා. සංඥාවල් කියන්නේ හදපු දේවල්. සංස්කාර කියන්නේ හදපු දේවල්. විඥානය කියන්නේ හදපු දේවල්. වේදනාවල් කියන්නේ හදපු දේවල්. ඒ හැම දෙයකින්ම මනස නිදහස්ව මේ ලෝකේ දකිනවා. අපි කල්පනා කරන්න ඕන මේ පිළිබඳව සංකල්පයක් අදහසක් ඇති කරගෙන නතර නොවි අප ළඟ තියෙන මමත් ත්වය සක්කාය දිට්ඨිය නැමැති යම් කිසි ගුණාංගයක් අපි රවටමින් අපේ අධ්‍යාත්මය තුළ කැරකෙමින් පවතිනවා. ඒක දුරින් දුරු කරන්න ඕන. ඒක දුරින් දුරු කරන්න ඕන. යමක් ඔබේ ගෙදර නැති වුණා. උදාහරණයක් කියන්න. ඔබට හිතෙනවා ඔබේ ගෙදරට ආපු අහවල් මිත්‍රයා, එහෙම නැත්නම් ඥාතිවරයා මේක රැගෙන යන්නේ ඇති. ඔහු පිළිබඳව සැකයක්, තරහක්, කුතුහලයක්, මම මේක හොයාගන්න ඕන, කොහොමද මේක හොයන්නේ, කොහොමද මේක අල්ලගන්නේ කියලා සංකල්පනා සමුදායක් හටගන්නේ නැද්ද? හටගන්නවා. දැන් මේම සතියක් විතර මෙයා මේක තෙරපිමින් මේ පීඩණයෙන් ඉන්නවා. කවුද? අර අහවල් දවසේ ආපු ඥාති කෙනා තමයි මගේ මේ අල්මාරිය ඇලි, කබඩ් එක ඇලි, ලාච්චු ඇලි, එයා තමයි මේක ගෙනියන්නේ ඇත්තේ. එයා ලොකු පීඩනයකින් ඉන්නව අර ඥාතියා කෙරෙහි, ඒ මිත්‍රයා කෙරෙහි තරහයි. පීඩනයක් නෙමෙයිද ඒක? පීඩන. එහෙම වෙලා නැද්ද කෙනෙකුට? වෙලා තියෙනවා. හැබැයි ඕක ඔන්න ටික දවසක ඒ ලාච්චුවේම, ඒ කබඩ් එකේම රෙදි කෑල්ලක් අදිද්දි ඒකේ තිබිලා වැටෙනවා. එහෙම නැත්නම් ඒ ආච්චියේ මේ ෆයිල් එකක් අස්සේ තිබිලා ඕක එළියට වැටෙනවා. වැටිච්ච එක මොකද වෙන්නේ? අපරාධෙ මං හිතුව මෙච්චර වෙලා මගේ අර ඥාතිය මේක ගෙනියන්නේ නැති කියලා සතියක් විතර. මං හිතුව මගේ අර යාළුවා ගෙනියන්නේ නැති කියලා. දැන් මොකද වෙන්නේ? අර තිබුණු පීඩනේ ඔබට නැති වෙනවද නැද්ද? Tamanටම දුකක් හිතෙන්නේ නැත. අපරාධෙ මම මගේ මිත්‍රයා ගැන මම වැරදි විදියට හිතුවා. මගේ ඥාතිවරයා ගැන මම වැරදි විදියට හිතුවා. මේක ගිනිල්ල නෑ නේ කියලා. ආන්න ඒ වගේ තමයි පින්නතුනේ අපි මේ දෘශ්‍යමය වශයෙන් හදාගත්ත මේ මායාව තත්තාකාරයේ දකින විට මොකද වෙන්නේ? අර නැති වෙලා තිබුණු මාලේ තමන්ගේම ළඟ තිබිලා හසු වුණා වගේ, අර තරහක්, ද්වේෂයක්, වෛරයක් තිබුණු මිත්‍රයා කෙරෙහි තිබිච්ච සංකල්පය එතනින්ම දුරු වුණා වාගේ ඇඟෙන් දුරු වෙලා යනවා. මේක මමෙක් නැහැ කියලා හරියටම නුවණ නිවැරදිම දැකීම හරියටම පහළ වෙනකොට අවසාන දෘෂ්ටියත් අවසන් කරලා රැවටීමනේ තියෙන්නේ. රැවටීම සමුදාය අවසාන දෘෂ්ටියත් අවසන් කරලා යා දකින්නකොටම මොකද වෙන්නේ? ඉගිල්ලා යනවා මෙතනින්. මොකද්ද? කෝ මම කියලා කෙනෙක් සංකල්පනය කරන්න, කෝ මම කියලා කෙනෙක් දෘෂ්ටි කරන්න, කෝ මෙතන පුජ්‍යලේ කියන ඒ දිස්තිය දෘෂ්ටිය ඉගිලලා යනවා. දැන් අරකට තිබුණ දෘෂ්ටියක් මොකද්ද? මෙයා මේක හොරකම් කරන්න ඇති කියලා දෘෂ්ටිය. මේ දෘෂ්ටි ඉගිලලා යනවත් එක්කම අර කෙනා කෙනෙහි තිබුණු තරහව දුරු වුණාසේම මේ අපේ තිබුණු ඇඟේ බර සැහැල්ලු වෙලා අපිට සහනයක් ලැබෙනවා අපේ දෘෂ්ටිය ඉහිල යෑම නිසා. තිබි පින්නතුන්ට එක එක ආයත තියෙන එක එක සංස්කාර බන්ධන තියෙන්නේ. දැඩි බන්ධන තියෙනවා. ඔය සුළුවෙන් තියෙන පොඩි පොඩි බන්ධන නෙමේ ජීවිතයක් හඳවන්නේ, දැඩි බන්ධන. තේරුණානේ? දැන් අපි වාහනයකින් ගමනක් යද්දී පොඩි පොඩි වලවල් ගැටිති තියෙනවා. අපි ඔය අපේ ගමන් මගේව නතර කරනවද? නතර කරන්නේ අපි පොඩ්ඩක් ගස්සනවා විතරයි. හැබැයි ලොකු බැමි තියෙනවා. එහෙම නැත්නම් ලොකු ප්‍රපාත වලවල් තියෙනවා. ඒව තමයි අපිව වළංකන දේවල් බවට පත්වන්නේ. ඒ නිසා දෘෂ්ටිවල දැඩි දෘෂ්ටි, බන්ධනවල දැඩි බන්ධන තමයි අපිව අල්ලල බඳ තමයි. ඉතින් මේ සක්කාය දිට්ඨිය කියන මමත්වයේ කියන බන්ධනය තමයි අත්හරින්න බැරි. ඥාති අත්හරින්න ඉතාලේසි, දරුවෝ අත්හරින්නත් පුළුවන්, ස්වාමිභාර්යාවරු අත්හරින්නත් පුළුවන්, තමන්ගේ ළඟ තියෙන වස්තු සම්පත් අත්හරින්නත් පුළුවන්. අත්හරින්න අමාරුම කාරණය මොකක්ද? මමත්වය. සක්කාය දිට්ඨිය අත්හරින්න බෑ. එහෙමනම් ලොකුම බැඳීම අත්හැරියොත් අනිත් බැඳීම අත්හරින එක ඉතාම ලේසි එකක්. අත්හරින දෙයක් උත් නැහැ. හරක බැඳලා ඉන්නේ කනුවේ. කනුව තමයි මම මමත්වයේ ගලුවට පස්සේ කනුව ගලලා දැම්මා. ඊට පස්සේ හරට්ට එක නිදහසේ. ඒ කියන්නේ අනිත් ඒවා කොහොම එතනින් නිදහස් වෙන ගුණයක් තියෙනවා. ඒ මම කියන ගුණේ තමයි සියලුම දේවල් බන්ධනය කරන්නේ. ඒක කනුවක් වගේ, හරක් බැඳින කනුවක් වගේ. ඒ කනුවේ තමයි ජාතිය, ආගම, වර්ගය, මගේ, මම ඔක්කොම බැඳගෙන ඉන්නේ ඒකේ. ඉතින් මේ මමත්වයේ උගුල්ලන්න නිතරම තමා දෙසටම හැරෙන්න ඕන. කෙනෙක් හිතන්න පුළුවන් හරි ලේසි ඔන්න මං හිත දිහා බලන් ඉන්නවා දැන් මං දෙසට මම හැරිලා කියලා. ඒ තමා දෙසට හැරීම නෙමෙයි තමන්ගේ හිත දෙස බැලීම කියලා කියන්නේ. තමා දෙසට හැරීම නෙමෙයි. ඒ තමන් සිතුවිලි දෙසටයි හැරිලා ඉන්නේ. ඍජුවම තමා තමා දෙසට හැරෙන්න. දැන් උදාහරණයක් වශයෙන් මම මම දෙස බලනවා කියලා බාහිරින් ගමු උදාහරණයක්. මම මගේ අත දෙස බලනවා. ඒත් මම මම දෙස බැලීමම නෙමෙයි ඒක. තවත් සමීප වෙන්න ඕන. මම බලනවා මගේ උදරය දැස. දැන් මට උදරය පේනවා. මම මගේ ශරීරය බලනවා කියලා මට හැඟෙනවා. ඒත් ඒ මම දෙස බලනවා නෙමෙයි. තවත් සමීප වෙනවා. මම බලනවා මගේ ඇහි බඹ දෙස. ඒත් මම දෙස බලනවා නෙමෙයි. හරියටම බැලීම කියන එක ආරම්භ වෙන්නේ කොතනින්ද? ඇසින්. එහෙමනම් ඇසින් ඇස දෙස බැලුවොත් කුමක්ද පේන්නේ? ඊට පස්සේ කෑයි සුදු ඉංගිනියාවක් පේන සුදු වටරවුමක් පේනවා. අපි තවත් සමීප වෙන්න ඕන. ඊට පස්සේ කියනවා කළු කොටසක් පේනවා. නැත්නම් දුබුරු පැහැටි කොටසක් තියෙනවා. ඇසේ වටරවුමක් තියෙනවා. ඒ කොටස මට පේනවා. තවත් සමීප වෙනවා. ඊට පස්සේ කියනවා මේ ඇසේ මැද තාම මේ කුඩා අබෑටයක් වගේ කොටසකින් මේ දැකීම කියන එක ක්‍රියාත්මක වෙනවා. ඒ කොටස මට පේනවා. හරියටම දැකීම ආරම්භ වෙන තැනටම අපි ගමන් කරනවා. දැකීම ආරම්භ වෙන්නට කලින් අපිට ලෝකයේ මේ දැකීම ආරම්භ වෙන්නේ කෙසේද කියලා දකින්න පුළුවන් තැනට එනවා. එවිට දැකීම ආරම්භ වෙන්නේ නැහැ එතෙන්දී. දැකීමක් ආරම්භ වෙන්නට මත්තෙන් ජීවත් වෙනවා. මේ ඇසේ දැකීමක් කියලා දෙයක් නැහැ. කොහොමද තියෙන්නේ? මේ ඇසේ තිබෙන්නේ මේ ඇසේ ක්‍රියාවලිය හරියට කැමරාවක් වගේ. කැමරාවක් රෙකෝඩින් වෙනවා. සිනමා හලක චිත්‍රපටයක් විකාශනය වෙනවා. මේ තිරගත කරනවා. එවැනි ක්‍රියාවලියක් මේ ඇසේ තිබෙන්නේ ඒ ක්‍රියාවලියට බලයක් දෙන්නේ කවුද? මේ මමත්වය. මේ මමත්වය. නැත්තං ඇස ස්වභාවිකව ගලාගෙන යන රූප පේන මේ වර්ණ පේන ස්වභාවික දෙයක්. ඒ දෙස එක එක ආකාරයට බැලීමේ ලක්ෂණය ගුණය තියෙන්නේ පුජ්ජල විඥානයේ. ඒ පුජ්ජල විඥානයේ ඉවත් වුණාට පස්සේ මේ ලෝකයේ තියෙන ස්වභාව ලක්ෂණය කියන එක බොහෝම හොඳට පේනවා. පුජ්ජලයා විසින් හදන්නේ නැහැ. බොහෝම ලස්සනට පැහැමරව මේ සමාජයේ මේ තීර දීපන් පිනනවා. වචන ඉක්මවා, සංකල්ප ඉක්මවා, සංඥා ඉක්මවා පවතින්න ඕන. තමන්ගේ මනස සංඥාවකින් පාලනය කරන ස්වභාවය ඉක්මවන්න ඕන. හැම කෙනෙක්ම තමගේ මනස පාලනය කරන්නේ සංඥාවකින්. අපි පාලනය වෙන්නේ තනිත් අයගේ සංඥාවලින්. එයා අපිට ඒක ගේන්න කියනවා. එතකොට අපි ඒක ගේනවා. එයායි වැඩේ කරන්න කියනවා, අපි වැඩේ කරනවා සංඥාවකින්. ඉතින් ලෝකේ යම් කිසි කාරණයක් සිද්ධාන්තයක් විසින් මට ඒ ගමනේ යන්න කියනවා. එතකොට අපි ඒ ගමන යනවා සංඥාවකින්. තමන්ට අවශ්‍යතාවයක් හදාගන්නේ ඒ තවත් පරිසරයකට අවශ්‍ය කරන අවශ්‍යතාවයක් හැටියට. සංඥා කරනවා, සංඥාවකට අනුව ක්‍රියාත්මක වෙනවා. ඊළඟට මගේ මනස මෙහෙම පවතින්න ඕන කියලා සංඥා කරනවා. ඒ විදිහට පවත් ගන්නවා. මේක කරදරය. මේක කරදරය. ඉතින් සංඥාවල් ඉක්ම වුණාට පස්සේ තමයි අපේ සහනේ තියෙන්නේ. එයාට මේ දේ කරන්න ඕනේ, මේ දේ නොකරන්න ඕනේ කියලා සංඥාවක් එතන පවත්වන්නේ නැහැ. මේ රූපේ බලන්න ඕනේ, මේ රූපේ නොබලන්න ඕනේ කියලා, එහෙම නැත්නම් මේ විදියට මේක වෙනස් වෙන්න ඕනේ කියලා සංඥාවක් නැහැ. පවතින විදියට පවතින දෙන්න ඕනේ කියලා සංඥාවකුත් නැහැ. ඒ නිසා සංඥා නිරෝධයි. ඒ නිසා රූප නිරෝධයි. ඒ නිසා වේදනා නිරෝධයි. ඒ නිසා සංඛාර නිරෝධයි. ඒ නිසා විඥාන නිරෝධයි. වචන නැතුව ජීවත් වෙනවා. වචන නැතුව ලෝකේ දිහා බලනවා. සද්ධර්මයේ භාෂාවක් නැහැ. ධර්මයේ භාෂාවකින් දේශනා කරන්න බෑ. සද්ධර්මය කියන්නේ සංකල්පයක් නෙමෙයි. සද්ධර්මය කියන්නේ පදමාලාවක් නොවේ. සද්ධර්මය කියන්නේ ගාථා සමූහයක් නොවේ. ඒ සියල්ල තුලම අතරමං වුණු මිනිස්සු ඒ සියල්ලගෙන්ම ගලවා ගැනීම තමයි සද්ධර්මය කියලා කියන්නේ. භාෂාවල් තුල, වචන තුල, පද සූත්‍රවල පැටලිච්ච මිනිස්සු මේවයින් ගලවල ගැනීම තමයි සද්ධර්මය කියන්නේ. කාලය තුල, පුජ්‍යලත්වය තුල මේ බැඳුණු සියල්ලගෙන්ම ගලවා ගැනීමයි සද්ධර්මය කියන්නේ. නිරෝධය එවන් නිදහස. ක්‍රියාවක් නැත. ක්‍රියාවක් ලැබෙනවා නම් ඒ ක්‍රියාව සංඥාවක්. පදනම් කරගෙනමයි ක්‍රියාව ආරම්භ වෙන්නේ. වේදනාව පදනම් කරගෙනමයි ක්‍රියාව ආරම්භ වෙන්නේ. සංඛාර පදනම් කරගෙනමයි ක්‍රියාව ආරම්භ කරන්නේ. අපි පංච උපාදානස්කන්ධේ මග හරින වැඩපිළිවෙලක් කරන්නේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධේ යන මග නෙමෙයි අපි යන්නේ. පංච උපාදානස්කන්ධයට ප්‍රතිවිරෝධ, එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයෙන් තොර ගමනක්. ඒකට කියනවා පටිසෝතගාමි ප්‍රතිපදාව කියලා කියනවා. ඒක තව අවස්ථාවක බුදුහාමුදුරුව දේශනා කරපු වචනයක් මතක් වුණා. මඤ්ඤමානෝ විකු භද්දෝ මහරස්ස මමත්වයේ පැත්තට ගමන් කරෝ. මන කියන මේ ධර්මතාවයේ ඔස්සේ කටයුතු කරොත් එයා මායාවේ පැත්තට බැඳෙන කෙනා. එහෙම නැත්නම් සසරට බැඳෙන කෙනා. අමඤ්ඤමානෝ මුතෝ පාපිමතෝති. මේ මමත්වයේ හෙවත් පංච උපාදානස්කන්ධයෙන් තොර වූ පැත්තට ඇදී යන කෙනා එයා තමයි පාපයෙන්, එහෙම නැත්නම් මායාවෙන් නිදහස් වෙන කෙනා. දැන් අපි උපතක් තියෙනවයි කියලා හිතනවා. උපතක් නැහැ කියලාත් හිතනවා. මෙතනින් පස්සේ මලාමත් මෙතනින් ඉවරයි කියලාත් හිතනවා. නොයෙකුත් සංකල්ප ආගම්වල තියෙනවා. ස්වර්ගයට යනවයි කියලා හිතනවා. කොහේ ස්වර්ගයට යන්නද? මේ මිනිස්සුන්ට තියෙන්නේ සංකල්පයක් නේ. සංකල්පයක් ප්‍රාර්ථනා කිරීම, සංකල්පයක් දානය කිරීම, සංකල්පයක් ලබා ගැනීම, සංකල්ප දානය කරනවා. මොන මම ඉඩමක් මගේ පුතාට දුන්නා. සංකල්පයක් දුන්නා. මේම සංකල්ප හැමදාම දෙනෝ. නමුත් සංකල්පය වේදනාත්මක සිහිනයක් පමණයි. යම් සිහිනයක් දකමින් ජීවත් වන්නේ. සිහිනයක් දකමින් ජීවත් වෙනවා කියන එකේ ගැඹුරු පොටක් කල්පනා කළ බැලිය යුතු කාරණයක්. බලන්න, අපි සිහිනයක් දකිද්දී ඒක හීනයක් කියලා දන්නවද? දන්නේ නැහැ. තද සිහිනයක් දකිද්දී අපි සිහිනයක් කියලා දන්නේ නැහැ. ඒ වේදනාව එලෙසම විඳිනවා. ඒ බය එලෙසම විඳිනවද නැද්ද? එලෙසම විඳිනවා. නයි පස්සෙන් එළවුවොත් එහෙම දුවනවා දුවනවා දුවනවා දුවනවා, බේරෙන්න බලනවා, බියට පත් වෙනවා. සතුන් එළවනවා දැක්කොත් එහෙමයි. එහෙම නැත්නම් සාදයක් තමයි භුක්ති විඳොත් ඒ සාදේ සතුට ඒ විදිහට ලබනවා. හැබැයි අවදි වෙනකම් මේ හීන හීනයක් කියලා දන්නේ නැහැ. ඒ වගේම තමයි මේ පෘථග්ජන සත්වයා විඳින, පවතින, පවත්වන මේ ලෝකයේ හීනයක් කියලා ධර්මයෙන් අවදි වෙනකම්ම දන්නේ නැහැ. ධර්මයෙන් අවදි වෙනකම්ම මේක හීනයක් කියලා දන්නේ නැහැ. අවදි වුණාට පස්සේ හිනා යනවා. එක වෙලාවක දුක හිතෙනවා. ඇයි මේක මීට කලින් මට හම්බුනේ නැත්තේ කියලා හිතෙනවා. මම මොනවද කරේ කියලා හිතෙනවා. තමන් ගැනම තමන්ට සැනසුම් සුසුමක් ඇති වෙනවා. මම කොච්චර මුලාවකින් බේරුණ කෙනෙක්ද කියලා. අතීතය අත්හරින්න, අනාගතය අත්හරින්න, වර්තමානයත් අත්හැර සංසුන් වන්න. ඉතින් ඕක කරන්න බෑ තමා ළඟ දෘෂ්ටි තියෙනවා නම්. දෘෂ්ටි නැතුව සැනසීම හොයාගෙන එන කෙනෙක් නම් මේක කරගන්න මේ දේ කෙලින්ම යාළඟට මේ දේ ලැබෙනවා. හැබැයි දෘෂ්ටි සහිත වෙන කෙනා ඉස්සෙල්ලම කරන්න ඕන දෘෂ්ටි ටික අයින් කරන්න ඕන. ඊළඟට තමයි ධර්මය ලබා ගන්න ඕන. ඒ නිසා මඩ වතුර පිරිච්ච කල අරගෙන ඇවිල්ලා පීල්ලට අල්ලගෙන හිටියට වැඩක් නැහැ. තමන්ගේ මඩ වතුර කලේ පෙරලන්න ඕන. පෙරලලා හොඳට පිරිසිදු කරන්න ඕන. පිරිසිදු කරපු මනස තමයි පිරිසිදු ධර්මයට අපි විවෘත කරන්න ඕන. එවිටයි පිරිසිදු ධර්මයේ තමන්ගේ හිත ඉක්මනින් පිරෙන්නේ. හොඳට බලන්න, ධර්මයේ පිළිබඳව පූර්ණ ශ්‍රද්ධාවක් ඇති වෙච්ච අය තාම ඉක්මනින් ධර්මයේ ප්‍රකට කරගැනීමේ ශක්තිය ඇති කරගන්නවා. ඒ හේතුව තමන්ගේ මුකුත්ම නැහැ. ආයි මේක තමයි මග. හැබැයි ඒක කිව්වට සංකල්ප කළ වැඩ නැහැ. ඇත්ත වශයෙන්ම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම තමන්ට තේරෙන්න ඕන. සමහර අයට හිතනවා යම් මේ භාවනාව නෙවෙයි ඒ භාවනාව තමයි හරි කියලා. අපි කියන්නේ ඒ සැකේ ඔබට නැති කරගන්න බැරි නම් කරුණා කරලා ගිහිල්ලා ඒ භාවනාව උපරිමයට කරන්න. ඔබ කළාට පස්සේ ඔබට ඒ අත්දැකීම ලැබෙයි. ඊට පස්සේ ඔබට ඔබේ තීරණය ගන්න පුළුවන්. දැන් අපිත් එහෙමයි වුණතුනේ. අපිට මේ භාවනාව හරිය කියලා හිතුණා. අපි මේ භාවනාවේ කෙලවරට ගියා. කළාට පස්සේ ඒ අත්දැකීමදී අපි දන්නවා මෙතන මේකයි අඩුපාඩු කියලා. ආයි ඒ අඩුපාඩුව පුරව ගන්න හොයනවා. සංකල්පවල ඉන්නට එපා. ඒක හරියට අර මලාට පස්සේ ස්වර්ගයේදී කන්න හිතාගෙන ඉන්න රොටි බුරියානි වගේ දේවල් තමයි වගේ වගේ දේවල් තමයි. ස්වර්ගයේ ගිහිල්ලා නොමිලේ දේවල් කන්න බලාගෙන ඉන්න. එහෙම නැත්නම් දනෝ සිටුවර වෙලා උපදින කල්පනා කරගෙන ඉන්නවා වගේ වැඩක්. ජීවිතේ තමන් තදින් දුක අත්විඳින්නේ නැත්නම් ඔබට අනාගතේ හෝ පැමිණෙන දුක් පිළිබඳව තමන් තේරුම් කරගෙන ඒවට විසඳු දැන් සපේ ගන්න ඕන. අටලෝ දහමින් නොසැලෙන මනසක් මට තියෙනවාද? ඔබ ඇසිය යුත්තේ ඒක ඔබගෙන්. අහල බලන්න, අටලෝ දහමින් නොසැලෙන මනසක් ඔබට තියෙනවාද? මනස සැලෙන්නේ දැන් මම මේ ධර්ම අවබෝධයටපත් වෙන නොයෙකුත් අවස්ථා වලට යොමු කරලා මම බල්ලා තියෙනවා මගේ මනස සැලෙනවද කියලා. මම ධර්ම අවබෝධය වෙච්ච දවසේම මම බස් එකේ එද්දී මට බස් එකේ භික්ෂුන් වහන්සේගේ සීට් එකේ වෙන කට්ටියක් වාඩි කරලා ඊට පිටිපස්සේ සීට් එක මට දුන්නා. බස් එකේ කොන්දොස්තර මහත්තයා කන්ඩක්ටර්. මම හොඳට බලාගෙන ඉන්නවා මගේ මනස දිහා. මොකද කරන්නේ? ආ කැහැරනවද? මාව පිටිපස්සේ සීට් එකට දාලා අර ගෑනු දෙන්නෙක් ඉස්සරහට දාලා මොකද මේ කරන්නේ කියලා කෑ ගහනවද කියලා බලන් ඉන්නවා. කිසිම කෑ ගැහෙන්නේ නැහැ. හැබැයි බස් එක ඇතුළේ ඉන්න දෙන්නෙක් රණ්ඩු වුණා. හාමුදුරන්ට මොකද ඉස්සරහ සීට් එක දෙන්න ඕන? ඇයි පිටිපස්සේ සීට් එක දුන්නේ කියලා. ඊළඟට ලෙඩ වුණා හාමුදුර. ලෙඩ වෙලා රෝහලේ හිටියා. මම බැලුවා මම මගේ මනස කැළඹෙනවා. නෑ, ඒක ප්‍රශ්නයක් නෑ. ඒ අවශ්‍ය වෙන ප්‍රතිකාරයක් අවශ්‍ය වේතු කාර්යයක් ඒ අවශ්‍ය වෙලාවට කරන්න ඕන නිසා මනසේ කැළඹීමක්, මනසෙ ලෙඩවීමක් නෑ. ඊට පස්සේ ඥාති ලෙඩ වෙනකොට බලනවා කැළඹෙනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ. වියුත්තක්, කලයුත්තක්, කලයුතු ආකාරයට ඒ දේ සිදු කරනවා ඇරෙන්න කම්පනයක් නෑ. එහෙම දුකක් හටගන්නේ නැහැ. එහෙන් අදහස් වෙන්නේ නොතකා හරිනවයි කියන එක නෙමෙයි. යමක් විවිධ ආකාරයට සම්මුතියක් හැටියට කරන කටයුත්තට පෙළඹෙනව නමුත් අර ආධ්‍යාත්මික මනසේ කිසිම කැළඹීමක් නැහැ. ඒක හිතාමතා කරන දෙයක් නෙමෙයි. ඒ ධර්ම අවබෝධයකින් පස්සේ කෙනෙක්ගේ මනස පිහිටන ආකාරය. සක්කාය දිට්ඨියේ ගිලිලා ගියාට පස්සේ එයාගේ මනස පිහිටන ආකාරය නෙළුම් පතක් වගේ. එයාට හොඳ කරන අය වෙන්න පුළුවන්, නරක කරන අය වෙන්න පුළුවන්, ඊර්ෂ්‍යා කරන අය වෙන්න පුළුවන්. මේ මොකවත් මේ මනස තුළ අධ්‍යාත්මිකව පිහිටන්නේ නැහැ. අධ්‍යාත්මය තුළ කිසිදු කෙනෙකුට අමුතු ආකාරයේ බැඳීමක්වත් අමුතු ආකාරයේ තරහක්වත් නැහැ. ඇයි නැත්තේ? මේ පුජ්‍යලක් එක් නැහැ. මේ දෙකම කරන්න පුජ්‍යලෙක් නැහැ කියන ප්‍රත්‍යක්ෂතාවය නිසා මේ දෙකම කරන්න පුජ්‍යලෙක් නැහැ. නමුත් අපි බාහිරින් දන්නවා යුතුකම්ම, වගකීම සහ විඥානයේ කළ යුතු කාර්යයන් සහ ඒ ඥාතිත්වය. නමුත් අධ්‍යාත්මික මනසේ කිසිදු දෙයක් කිසිදු බැඳීමක් නැහැ. ඒ නිසා මානසික සහනය පවතිනවා, මානසික සුවතාවය පවතිනවා. ඒක තමයි සහනය. ඒක දෙලොවටම යහපතක්. එයා මේ ලෝකෙ ප්‍රතික්ෂේප කරන කෙනෙක් නෙමෙයි. කෑම බීම, එහෙම නැත්නම් ලස්සන දේවල් එහෙම ප්‍රතික්ෂේප කරන කෙනෙක් නෙමෙයි. අනුමත කරන කෙනෙකුත් නෙමෙයි. එයාට ඕනම ස්වභාවයක් තුළ පවතින්න පුළුවන්. නෙළුම් පතක් දිය ඇතුලේ දවස් 5ක් පොඟල තිබ්බත් ආයෙ උඩට ගත්තාම ඒ නෙළුම් පතේ මුකුත්ම නැහැ. තෙල් පොල් තෙල් ටික අපි දියට දවස් ගණනාවක් දාලා තිබ්බත් ඒ තෙල් මිශ්‍ර වෙන්නේ නැහැ ජලයත් එක්ක. ඒ වගේ කියනවා මේ දුරු කරපු සිත එක් වෙන්නේ නැහැ මේ සංඥාවල් එක්ක, ස්වභාවයත් එක්ක කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා. නිතරම තමන් තේරුම් ගන්න උත්සාහ කරන්න මම හැදෙන්නේ කොහොමද? මම හැදෙන්නේ පටිච්ච සමුප්පාදේ. දැකීම තමයි, විද්‍යාව තමයි වැදගත්. හැම දෙයකම විද්‍යාව සරණ. තමන් එක්ක තමන් සාකච්ඡා කරන්න. තමන් ගන්න දෘෂ්ටිය, සංකල්පය පිළිබඳව තමන් සාකච්ඡාවක් කරන්න. ඔබ මෙසේ සිතන්න, මට අයිති දේ පමණක් ඉතිරිව තිබියදී මට අයිති නැති සියල්ලම මා තුළින් දුරු වේවා කියලා. මට අයිති දේ පමණ සම්මුතියෙන් නෙමෙයි පරමාර්ථයෙන්. නැත්තම් සම්මුතියෙන් කිව්වොත් මට අයිති ඉඩම් ගණන් ටික, වාහන ටික නේද, හරක බාන, හට්ටි වලම් මුට්ටි කොස්ට කොට්ට බැදුරු තියාගන්න පුළුවන්, මේ මට අයිති දේවල් කියලා. ඒක සම්මුතියයි කියන්නේ. පරමාර්ථ වශයෙන්, ලෝක යථාර්ථය වශයෙන් මට අයිති සියල්ල ඉතිරිව තිබියදී මට අයිති නැති සියල්ලම දුරු වේවා කියලා අදිෂ්ඨානයක් කරලා බලන්න. බලන්න ඔබට අයිති දේ මොකද්ද කියලා. කතාව තමයි මට අයිති කිසි දෙයක් පේන්නේ නැහැ. මට අයිති කිසිම දෙයක් පේන්නේ නැහැ. එහෙමනම් මට අයිති දෙයක් නොවන දෙයක් පිළිබඳව මම ඇති කරගන්න සංකල්පය විද්‍යාත්මකවද අවිද්‍යාත්මකද? අවිද්‍යාත්මකයි. මේ ලෝකයේ පිළිකුලක් ඇති කරගන්න එකත් අවිද්‍යාත්මකයි. ප්‍රියයි මනාපයි කාන්තයි ලස්සනයි කියලා ඇති කරගන්න එකත් අවිද්‍යාත්මකයි. ඒක තියෙනවා, ඒක බාහිර දෙයක්. පිට පිළිකුලක් තියෙනවා, ඒක බාහිර දෙයක්. පිට ලස්සනක් තියෙනවා, ඒකත් බාහිර දෙයක්. කෙනෙකුට ඕනම දෙයක් දිහා එක විදියක බලන්න බෑ. ඕනම දෙයක් දිහා දහදෙනේ දහ ආකාරයකට බලන්නේ ඒක දෘශ්‍ය මායාව. ඒ කාය විඥානයේ ස්වභාවය ඒක පරමාර්ථය කරා ඇදී යන්නට ඊට නොදපා අපේ විද්‍යාව අපි පහළ කරගන්න ඕන. ඇස ඉක්මවා ලෝකය දකින්න. ඉතින් කාට හරි තේරෙනවද අපි තේරෙන විදිහට කියන්නේ ඉන්ද්‍රියන් පහ උගුල්වල පැත්තකින් දියලා ලෝකේ දිහා බලන්න කියලා. ඉන්ද්‍රියන් පහම උගුල්වල පැත්තකින් තියලා ලෝකේ දිහා බලන්න. එහෙම උත්සාහ කරන්න ඕන. එහෙම උත්සාහ කරනකොට මොනවා හරි තේරෙයි. නෑ, එහෙම උත්සාහයක් කරාම නිවන් දකින්න පුළුවන්ද? කෙනෙකුට තර්කයක් ඇති වෙන්න පුළුවන්. ඒත් පින්නතුන් මතක තියාගන්න, රෙදි කෑල්ලක් පිරිමැදලක් නිවන් දකින්න පුළුවන්. එහෙම උත්සාහයක් කරාම නෙවෙයි, නිකන් රෙදි කෑල්ලක් පිරිසුදු වේවා පිරිසුදු වේවා කියලා හිතලා පිරිමැදලක් නිවන් දකින්න පුළුවන්. ඇයි රහතන් වහන්සේලා නිර්මාණය කරපු කර්මස්ථානයක් ඇයි ඔබට ওই දේ කරන්න හිතුන්නේ නැත්තේ? මම මගේ කුඩා කාලේ නිකවර මට සිතල තියෙනවා, එහෙම එහෙම කළා නම්, එහෙම රහත් වුණා නම් මමත් බලන්න ඕන මොකද මේක වෙන්නේ කියලා. ඒකේ අමුතුම අත්දැකීමක් වෙන්න තුනේ ලැබෙනවා. ඒ කියනවට වැඩිය වෙනස්ම ප්‍රත්‍යක්ෂතාවයක් ඇති වෙනවා ඒ ක්‍රියාවලිය තුළ, අපි අධ්‍යයනය තුළ යෙදෙන විට. මොනම හරි උපායක් ගොඩනගන්න ඕන. තමන්ගේ කුස්සියේ ඉන්න බොහෝ දෙනා මේ වැඩසටහන් වලට සහභාගී වෙනවා දැනුවත් වෙන්න. දැනුවත් වෙන්න පුළුවන් කමක් නැහැ. දැනුමත් වෙනවයි කියනවට වැඩිය යමක් තමන්ගේ අධ්‍යාත්මය තුළට තමන් එකතු කරගන්න ඕන. ඉගෙන ගන්නවයි කියනවට වැඩිය දෙයක් තමන්ගේ අධ්‍යාත්මයට එකතු කරගන්න ඕන. පැහැදිලිද? එහෙම දැනුවත් කරන්න බෑ. තමන් දේශනයක් අහලා වැඩක් නෑ. ඒ දේශනේ අහන එක නෙමේ ඉස්සරහින්ම තියෙන්න ඕන. කොහොමද? තමන් තමන්ව පරීක්ෂා කරනවායි කියන ගුණේ. ඉස්සරහින් තියෙන්න ඕන මොකද්ද? තමන් තමන් පරීක්ෂා කරනවායි කියන ගුණේ. දැන් මේකත් අහලා ආයි දේශනයක් කියලා හිතන්න එපා මේ කොටස. මේ කොටස දේශනයක් නෙමෙයි. තමන් තමන්ව පරීක්ෂා කරනවායි කියන ගුණේ තමයි ඉස්සරහින්ම තියෙන්නේ. ඒ ගුණයට ආධාරකයක් හැටියට තමයි දේශනේ පාවිච්චි කරන්නේ. ආධාරකයක් හැටියට ධර්මයේ ඔරුවක් වාගේ. ඒ කියන්නේ තමන්ට තියෙන්න ඕන ගමන් කරන්න අවශ්‍ය කරන දිසාන තියන්න, දිසාවක් අවශ්‍ය කරන. ඔරුවේ තියෙන උපකාරකත්වය මොකද්ද? ඔබේ දිසාවට ගමන් කිරීම සඳහා උපකාරයක්, පහසුවක් සලසනවා. පැහැදිලිනේ? උපකාරයක් සලසනවා. තමාව පරේෂණය කරන කෙනෙක්මයි පැමිණෙන්න ඕන. ඉගෙන ගන්න අය තියෙනවා, යන්න බුදුදහම හොඳට ඉගෙන ගන්න පුළුවන් විශ්වවිද්‍යාල තියෙනවා, ආයතන තියෙනවා, දහම් පාසල් තියෙනවා. ඒ ඒවට යන්න ඉගෙන ගැනීම සඳහා, ඉගෙන ගැනීම අවශ්‍යයි. ඒවා අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕන. ඒ ඉගෙන ගැනීම ඉවර කරලා එහෙමත් නැත්නම් ඒවට ගිහින් හෝ නොගිහින් හෝ තමන් යම් කිසි ධර්මය තුළ ප්‍රබෝධයක් ඇති කරගෙන දැන් දැනුවත් වීම කියන සීමාවට වැඩි දෙයක් මං කරන්න ඕනේ කියලා හිතන කෙනෙක්, ජීවිත අවබෝධය ඇති කර ගන්න ඕනේ කියලා හිතන කෙනෙක් එනවා. ඒකයි වැදගත්. මම කියන්නේ කවුද? මා හඬවන්නේ, රිදවන්නේ, ගැටළු වලට පත් කරන්නේ මේ කවුද? බය වෙන්නේ කවුද? දුක් වෙන්නේ කවුද? මැරෙන්නේ කවුද? උපදින්නේ කවුද? මැරෙනවට බය කවුද? මැරෙනවට බය නැහැ කියලා කියන්නේ අර චණ්ඩි වගේ කට්ටියක් ඉන්නව, මැරෙන්න බය නැති ඉන්නව, මැරෙන්න බලාගෙන ඉන්න පිරිසක්. ඒ බය නැතිකම නෙමෙයි, ඒක විකෘතියක්. සමහර මැරෙන්න බය නැහැ කියන කට්ටියක් ඉන්නව සියදිවි හානි කරගන්නවා. ඒ සියදිවි හානි කරගන්නේ මොකද කියලා අහුවාම ඒ මැරෙන්න බය නැතිකමට නෙමෙයි, තමාගේ ඇති කරවන්න මමත්වයේ පීඩණයන් හුල දරාගන්න බැරුව. එහෙම නේද? දැන් පහුගිය දවස්වල මේ හාමුදුරු කෙනෙක් මැරිලා තියෙනවා කියලා මට ආරංචියක් ලැබුණා. මේ බණ්ඩාරවෙල පැත්තේ මේ සිවුරෙන් බෙල්ලලාගෙන මැරිලා. මම අහුවාම මොකද හාමුදුරු මලේ සිවුරෙන් බෙල්ලලාගෙන කියලා. ඇත්ත උනේ, ඇත්ත කියන්නේ මේක හොඳ උනා නරක උනා. ඒ ගෑනු ළමයාත් එක්ක යාළු වෙලා ඉඳලා ගෑනු ළමයෙක් වෙන කොල්ලෙක් එක්කත් යාළු වෙලා ඉඳලා වෙන කොල්ලෙකුට ගහපු SMS එක හාමුදුරන්ට ඇවිල්ලා. හාමුදුරන්ට දුක හිතිලා හාමුදුරු මරා. අනේ අනේචන් දුකේ සංසාරේ. මම හිතන්නේ ලොකු නිදහසක් දෙන්න ඕන මිනිස්සුන්ට, මේ ටිකක් වැඩිපුර මේ ආදරය කරන්න, ප්‍රේමය කරන්න, මේ අත්දැල් පටලගෙන පාරේ යන්න, මේ නිදහසක් දෙන්න ඕනේ මිනිස්සුන්ට. මේව නැති නිසා ලොකු පීඩනයක ඉන්නවා කියලා මට හිතෙනවා. ඉතින් මම කිව්වා මේක අර අවුරුදු 16 17 18 25 විතර වෙනකන් ඕක තියෙනවා උමුතුර. ඉතින් ඒ තමයි තමන්ගේ ජීවිතය පිළිබඳව කල්පනා කරන විදිය. ඒ මිනිස්සුගේ මනස කොතනද තියෙන්නේ කියන එක පිළිබඳව තියෙනවා. ඕක තමයි අර ජයග්‍රහණයක් නොලබා තමන් පරාජය වෙන ස්වභාවය. තමන් කරන ක්‍රියාවලියේ ප්‍රතිඵලය දන්නේ නැහැ. හැඟීමක ස්වභාවය දන්නේ නැහැ. ප්‍රශ්නයක් විසඳන ආකාරය දන්නේ නැහැ. හැමතිස්සෙම බලාගෙන ඉන්නේ මම මැරෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ අනුන් මරනවා කියන ස්වභාවයටත් එන්නේ ඉඳයි. එවැනි තත්වයක මනසක් තියෙන කිසිදු කෙනෙක්ගේ තමන්ගේ ජීවිතේට තමන් ආදරේ නැති කෙනෙක් කවදාවත් තව කෙනෙකුට ආදරේ කරන්නේ නැහැ. ආදරේ කරනවා කියලා කියන්නේ තව එක්කෙනෙකුට සහයෝගය දක්වනවා කියන එකට. පරිත්‍යාගයක් කරනවා කියන එකට. එහෙම නැතුව අනිත් කෙනාගේ දේ මට අවශ්‍යයි කියන එක නෙමෙයි. මම නම් ආදරේ නිසා ගොඩක් අය තරහ කරගෙන තියෙනවා. ඒ කියන්නේ මාත් එක්ක යාළු වෙන්න එනෝ ගෑනු ළමයි. මම ඒගොල්ලොන්ව බැනලා හරි තරහ කරගන්නවා. ඒ මොකද? ආදරේ නිසා. ඒගොල්ලන්ට යහපතක් වෙන්න. අන්න ඒ වගේ සමහර වෙලාවට ජීවිතයෙන් තව කෙනෙක්ව ඈත් කරන්නත් ඕන ආදරේ නිසා. කරුණාව නිසා, දයාව නිසා. හැබැයි ඒකත් හැමින් එකපාරට නෙමෙයි. නබික්ෂුන් වහන්සේලා හැටියට අපිනුත් ඇවිල්ලා එහෙම කීප අවස්ථාවක් තියෙනවා, මාසයක් තියෙනවා. ඒ කිසි වෙලාවක හිත රිදවන් නැතුව උපායශීලීව, උපක්‍රමශීලීව ඇඩ් කරලා තියෙනවා. එකපාරට රිදෙවොත් එහෙම හොද වෙන්නේ වහම මැරෙනවා. එහෙම නැත්නම් මානසික රෝග වලටපත් වෙනවා. ඉතින් අපි මිනිස් හිත සුවපත් කරන පිරිසක්, තමන්ගේ හිතත් සුවපත් කරගෙන අනිත් අයගේ හිතත් සුවපත් කරන පිරිසක් හැටියට තේරුම් අරගෙන තියෙනවා. ඉතින් තමන්ගේ හිත තමන් දකිනවා නම් පෙන පිඩු වගේ කියලා ඒ කාලයට හිට දෙනවා. ඕනම මනසක් සතියෙන් වෙනස් වෙනවා. ඕනම තරහක් වෙනස් වෙනවා. ඕනම ප්‍රේමයක් වෙනස් වෙනවා. ඒක තමයි හිතේ ස්වභාවය. ආයි ඇති වෙනවා. ආයි වෙනස් වෙනවා. එක දෘෂ්ටියක් නිසා තරහක් ඇති වෙනවා. එක දෘෂ්ටියක් නිසා ප්‍රේමය යට ගන්න. එක දෘෂ්ටියක් නිසා ඒව නැති වෙලා යනවා. මම ඔබට කියලා ඇති මේ හිතේ හට ගන්නා වූ යම් යම් දේවල් ඇති වෙන හැ ස්වභාවය, නැති වෙන ස්වභාවය. දිනක් බොහෝම ලස්සන ගැහැණු ළමේ අතක් පිටිපස්සට කරගෙන මාත් එක්ක කතා කර කර හිටියා. ඉතින් මෙයාගේ තියෙන සොඳුරු බව හා ලස්සන බව දැනගත්තාම මම ධර්මයේ දකින්න කලින් මට හිතෙනවා මෙයා මගේ විරිඳ වුණා නම් කොච්චර ශෝබ්ද කියලා. එහෙම හිතෙනද මේ මහාන වෙලා ඉද්දී? එහෙම හිතෙන්න පුළුවන්. එහෙම හිතන ටික වෙලාවක් කල්පනා කළා අපි ආයතනයට දෙන්න ගෙනියපු තෑග්ගක් තිබුණා, පොත් වර්ගයක් අපි දෙන්න පරිත්‍යාග කළා. පරිත්‍යාග කරනකොට අර පිටිපස්සට තිබුණු අත එහෙම ඉස්සරහට ගත්තා. ඉස්සරහට ගන්නකොට මෙතනින් ඒ අත නෑ. දැන් මොකද හිතෙන්නේ ඇත්තෙ? අර හිතුණ ඔක්කෝම සිහින ටික හොස් ගාලා බින්න කඩාවැටුණා. අතක් නැති කෙනේ. එතකොට මම මගේ හිත දිහා බලාගෙන මම කල්පනා කරනවා පුදුමයිනේ මේ හිතේ ඇති කරන බැඳීම් වල, සංකල්ප වල, සංවේදනා තුල, ආදරය තුල. දැන් මෙතෙක් වෙලා උඹ ආදරේ කළා නේද යාට? මම අහලා බලනවා මගේ සිතෙන්ම ගොඩක් ඇලුම් කළා නේද? මේ බිරිඳ වුණත් නම් හොඳයි කියලා හිතුණා නේද? ඔය දැන් බෑ බෑ කියනවා. දැන් එපා එපා කියනවා. මෙයත් එක්ක නම් මට බෑ පාරේ බැලලා යන්න කියලා. මේ අනම් බිරිඳ කරගන්න බෑ කියනවා. ඇයි? අතක් නෑ. ඉතින් මම මගෙන් මහල බලන කවුද මේ මේ මේ මේ කරන මේ මේ මායාව ඇති කරන, මේ බැඳීම ඇති කරන කෙනා කවුද? මේ බාහිර මනසේ තියෙන මෝඩ මනසක් නේද මේ මේ මේ ඔක්කොම ඇති කරන්නේ? ඉතින් ඒවට වඩා ඉහළින් මම මේ ලෝකෙ දිහා බලන්න ඕන. සිතවිල්ලට වඩා ඉහළින්, සංවේදනාවන් වලට වඩා ඉහළින්, පේනවට වඩා, ඇහෙනවට වඩා, දැනෙනවට වඩා ඉහළින් ලෝකෙ දිහා බලන්න ඕන. අරවට යට වෙලා බලන්නේ නැතුව ඒවට එහා බලන්න, මායාවෙන් එපිට බලන්න ඕන. පේන විදියට පේන දේ බලන්න එපා. දැනෙන විදියට දැනෙන දේ බලන්න එපා. ඈත්ව බලන්න. ඒක තමයි අර බුදුරජාණන් වහන්සේලා දෙදෙනෙක් මවාගත්තා. පෙනෙන, දැනෙන, හැඟෙන, විඳින කෙනයි, ඒ පෙනෙන, හැඟෙන, විඳින දේවල් දිහා බලන කෙනයි. තේරුණා නේ? දැන් එක්කෙනෙක් වුණොත් එහෙම, එයා ඒ පේන දේ පේන විදියටම ගන්නවා. මේ මම, මේ මගේ ආත්මය, මේ මට පේන විදිය, මේ මගේ වේදනාවයි කියලා ගන්නවා. ඉන්ද්‍රයන් එක්ම වූ දර්ශනයක් ඇති කෙනෙක් ඉන්ද්‍රයන් තුල හටගන්නා වූ ස්වභාවයේ විදියට දකින අතර, නමුත් අර ධර්ම සංඥාව එතෙන්ට ලං කරනකොට මේ අවිද්‍යාව විසිරලා යනවා. හරියට බොරුවක් කියාගෙන එන පුජ්‍යලයෙකුට සාක්ෂි සහිතව ඔහුගේ බොරුව ඔප්පු කරනකොටම ඔහුට බොරු කියාගන්න බැරුව යනවා. තවදුරටත් එහෙම වෙනවනේ නේද? දැන් ඔන්න කෙනෙක් කියනවා මම එංගලන්තයට ගිහිල්ලා ඇවිල්ලා ඉන්නේ කියලා. තව එක්කෙනෙක් ඉන්නවා එතන එංගලන්තයට ඇත්තටම ගිහිල්ලා ආපු කෙනෙක්. අනේ බොරු කියන්නේ. හැබැයි හරියටම අර එංගලන්තයට ගිහිල්ලා ආපු එක්කෙනා අරයන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නයක් අහනකොට හරියට මේ තැන ඒ ස්ථානේ උත්තරය දෙන්න බෑ. ඒකට මොකද වෙන්නේ? එයාට තවදුරටත් ඒ බොරුව කියාගන්න බැරුව යනවා. ඒ නිසා විද්‍යාව උපදවාගත්ත ඥානයෙන් අවිද්‍යාත්මක මනස කතා කරනකොට, හැඟීම් දෙනකොට, සංඥා දෙනකොට, සංස්කාර දෙනකොට එදින්ට ඇවිල්ලා කතා කරනවා. කතා කරනකොට මොකද වෙන්නේ? හර අවිද්‍යාත්මක සංඥාවන්, වේදනාවල්, රූප උපාදාන තණ්හාවල් ටික නැතුව යනවා. මගේ මනස කියන ඔබ තරුණයි, මට ධන සම්පත් තිබුණ නැහැ. නැත්තම් ධනය තිබ්බනම් කියන ඔබට ධනය තියෙනවා, බලය තියෙනවා, නිලය තියෙනවා. ඒ නිසා නිවන් දකින්න දැම්මෝ නැහැ, ඔයා ඕක තුල ඉන්න ඕන කියලා. ඉතින් මෙතන ධන සම්පත් එහෙම තියෙන අය, බැංකු account එහෙම තියෙන අය ඇති. ඒ අයගේ හිත කියනවා ඇති, මොකටද ඔබ නිවන් දකින්න බය වෙන්න දෙයක් නැහැ. ඔයා full insurance කරලා තියෙන්නේ. එහෙම සංඥාවක් දුන්නාට ඔබ පොඩ්ඩක් අහලා බලන්න. ඒ සංඥාවකින් තව ප්‍රතිවිරෝධ වචනයක්. මට තිබුණ එකම එක දෙයක්. මට ගොඩක් දේවල් තිබුණ නැති නිසා එකම දෙකක් තිබුණා, තාරුණ්‍ය බව, තරුණ බව. මගේ මනස කියන ඔබ තරුණයි. ඔබ බොහොම ලස්සනයි, ඔබට බොහොම විනෝදයෙන් සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒක තමයි මගේ නිවන් මඟ අහුරන්න ආපු පළවෙනි කාරණේ. වෙන අයට එනෝ ධනය, බලය, නිලය, තානාන්තර එනෝ ඇවිල්ලා මතක් කරනවා. අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ, බය වෙන්න දෙයක් නැහැ. හැබැයි මට තිබුණ නැහැ කිසි දෙයක් තිබුණේ තාරුණ්‍ය බව විතරයි. තරුණ බව කියනවා ඇවිල්ලා කතා කරලා. මොකද කියන්නේ? ඔබ තරුණයි, ඔබ දැන්ම මේක දකින්න ඕනේ නැහැ කියලා. දැන් ওই යොබ්බන මදය කියනක ඔයාගේ යොබ්බන මදය, තරුණ කමෙන් ඇති වෙන මත්වීම ආවහම හරි මම මගේ මනසින් මාය අහනවා, එහෙමනම් මං මැරෙන දවස මට හරියට කියන්න. ඒක එවපු මනසටම මං කතා කරලා කියනවා. මොකක්ද කියන්නේ? එහෙමනම් මම මැරෙන දවස හරියටම කියන්නේ ඊට පස්සේ මට පුළුවන් ඊට කලින් මේක දකින්න. සතියක් තියලා දකින්න. මැරෙන දවස හරියට කිව්වොත් සතියකට කලින් මේක දකින්න පුළුවන්. ඒ කියපු මනසම මට උත්තරයක් දෙනවා, ඒකනම් බෑ කියන්න. මං සාක්ෂි සහිතව කිව්වා, සර්පය හැදිලා මැරෙනවා, ඩෙන්ගු හැදිලා මැරෙනවා, ඔය බෝ වෙන උණු වල හැදිලා මැරෙනවා, එක එක දේවල් හැදිලා මිනිස්සු මැරෙනවා, රිය අනතුරු වලින් මැරෙනවා. හරියටම මට මැරෙන දවස කියන්නේ. ඒකට දෙන උත්තරේ මොකද්ද? ඒකනම් කියන්න බෑ. ආ, එහෙම කියන්න බැරි නම් මම මේක ආදාදම දකින්න. පොඩි වීරයෙකින් නම් නිවන් ධර්මය තේරුම් ගන්න බෑ පින්වතුනි. අප්‍රතිහත ධෛර්යයෙන්, අප්‍රමාණ ධෛර්යයෙන් මේක තේරුම් ගන්න. මේක මේ භවයේ ප්‍රශ්නයක් විසඳන එකක් පමණක් නෙමේ, සාංශාරික ප්‍රශ්නයක් විසඳන එකක්. ඒ කියන්නේ සමහරලාට ඔබ මේ භවයේ ඔබ සුරක්ෂිත කෙනෙක් වෙන්න පුළුවන්. ෆුල් ඉන්ෂුරස් කරලා තියෙන්න පුළුවන්. ඒ සංසාරේට ඔබට රක්ෂණයක් නෑ. සංසාරයේ ඔබ කොතනද ඉන්නේ කියන එක පිළිබඳව ඔබට රක්ෂණයක් නැහැ. භෞතිකව මේ රක්ෂණය තිබ්බට. ඒ නිසා ඔබ ආධ්‍යාත්මික වශයෙන් ඒ රක්ෂණය ලබා ගන්නම ඕනේ. සංසාරික ප්‍රශ්නයක් විසඳන එක. කාට හරි හිතෙනවා නම් මේ හාමුදුරුව මේ කියන මගින් නෙමෙයි, අපිට මෙන්න මේ මගින් තමයි නිවන් දකින්න පුළුවන් කියලා. මෙන්න වැන්දා ඒ විදියට නිවන් දකින්න. මාත් හරි සන්තෝෂයි. පුළුවන් නම් මං කියනවට වඩා දෙයක් පැහැදිලි ප්‍රත්‍යක්ෂ කරගෙන, සංකල්ප නෙවෙයි, පැහැදිලි ප්‍රත්‍යක්ෂ කරගෙන ඇවිල්ලා මට වඩා සතුටෙන් ඉන්න කෙනෙක්, මට වඩා සුවයෙන් ඉන්න කෙනෙක්, මට වඩා විශිෂ්ට දර්ශනයකින් ඉන්න කෙනෙක් කතා කරන්න. එක කමක් නෑ. ඒකට බොහොම සන්තෝෂයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුලින්ම තමයි ධර්ම අවබෝධය කරගත්තේ. ඒ දේශනාව මෙනෙහි කරලම තමයි, කර්මස්ථානයක් කරගෙනම තමයි ධර්ම අවබෝධය කරගන්නේ. ඔබේ ඔබේ මනස තුල තියෙන වේදනාකාරී පිච්චෙන ස්වභාවය උගුලන එළියට විසිකරන්න. ධර්මයේ වෙනුවෙන් මිය දෙන්න. ධර්මයේ වෙනුවෙන් මිය දෙන්න. ධර්මයේ වෙනුවෙන් මැරෙන්න. ධර්මය වෙනුවෙන් මැරුණොත් උපදින්නේ ධර්මය සමග. කායිකව නෙමෙයි මානසිකව. නැත්තම් මේගොල්ලෝ ගිහිල්ලා කායිකව මැරෙන්නේ නැහැ. අර අහමුදුරු වගේ බෙල්ල වෙනලාගේ ධර්මය වෙනුවෙන් මම මැරෙන්නේ කියලා මැරේ. එහෙමත් මෝඩ මිනිස්සු ඉන්නේ නැහැ. ඈ ධර්මය වෙනුවෙන් නියදෙන්නේ අධ්‍යාත්මය තුලේ. යකින්ගෙන් බණ අහන්න ධම්සොන රජුරු කන්ද උඩින් පල්ලෙහාට පනිනවා. එවැනි අවශ්‍යතාවය. ඉතින් අපිත් මමත් මගෙන් අහලා බලලා තියෙනවා. ඇත්තටම ඔබටත් පුළුවන් ද කන්දෙන් පල්ලෙහාට පයින් නිවන් දකින්නක්? මට පුළුවා. මේ දරාගෙන ඉන්න කිසි දෙයක් මගේ නෙමෙයි කියලා මම දන්නවා. හරියට මට අයිති තැනට මමට යන්නයි අවශ්‍ය කරන්නේ. ඉතින් මේ කන්ද උඩටම බොහෝ අය ගිහිල්ලා නතර වෙලා ඉන්නවා. පනින්න බයයි. ඇයි? කන්දෙන් පල්ලෙහාට පැනලා ඉතින් ලැබුණත් එතකොට මට නෙමෙයිනේ කියලා කල්පනා කරනවා. ඒ නිසා නිවනත් මට ලැබෙන්න ඕන කියලා. නිවන මට ලැබෙන්නේ මම තමයි නිවනට බාධාව. නිවන මට ලැබෙන්නේ මම තමයි නිවනට බාධාව. පැහැදිලිද ඒක? නිවන මට ලැබෙන්නේ මම තමයි නිවනට බාධා. මේක මානසිකරෝති කියන ස්වභාවයෙන්, එහෙම නැත්නම් මාන සිතනවයි කියන ස්වභාවයෙන් ඔබ අනුගමනය කරනවද? එක් කරගන්න ස්වභාවයේ ජීවිතය කරනවද? එහෙම නැත්නම් චිත්‍රපටියක් බලාගෙන ඉඳලා නැගිටිනෝ වගේ නැගිටලා යනවද? එහෙම බෑ. මේක චිත්‍රපටියක් නෙමෙයි. මේක චිත්‍රපටියක් නෙමෙයි. ඈ එහෙම නැගිටින්න එපා. මේ හැම දෙයක්ම ධර්මය උරා ගන්න. දැන් මෙතෙක් දවස් ලෝකේ තියෙන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන නොයෙකුත් දේවල් මේ ගහකොළ ඇලදොල පුජ්‍යල සියලුම දෙනාම මේ උරාගත්තනේ, උපාදානය කරගත්තනේ. දැන් ඔබ ධර්ම උපාදානය කරන්න, ධර්මය උපාදාන කරගන්න. ධර්මය උපාදානය කිරීමෙන් වරදක් වෙන්නේ, යහපතක් වෙන්නේ. දැන් අපි පිටින් වෛරසයක් අපේ ශරීරයේ උපාදාන වුණාම ඇදගත්තාම ඒ වෛරසයෙන් ශරීරය විනාශ කරනවා ශෛල. ඊට පස්සේ අපි ඖෂධයක් මේක උපාදානය කරගන්නවා. ඒක අපි බලෙමු වෛද්‍යවරයෙකුට කියලා එක් කරගන්නවා. එන්නතක් එහෙම නැත්නම් ඖෂධය එක් කරගන්න. එක් කරගත්තාම මොකද වෙන්නේ? අර වෛරසය බලවහරන යහපතක් වෙනවා. ඒ වගේම ධර්මීය උපාදානය කිරීමෙන් ඔබට ඔබේ අධ්‍යාත්මය තුළ හැදිච්ච අර මානසික රෝග තියෙන ඒවා, අවිද්‍යාත්මක ඇතිවෙච්ච සංකල්පමය රෝග කියන ඒවා, ඒ දේවල් දුර වෙලා යනවා මේ ධර්ම ඖෂධය නිසා. ඒ නිසා ධර්මීය උපාදාන කරා. ඒකට කමක් නැහැ. ධර්මයේ මුළුවාන්තරන් උපාදානය කරන්න. ඒකෙන් වරදක් වන්නේ නැත. ධර්ම සංඛාරයක් හැටියට උපාදානය වුණොත් ඒකේ හානියක් වෙනවා. ධර්මයේ අසංඛාරික දෙයක් හැටියට උපාදානය වුණොත් ඒකෙන් වරදක් වෙන්නේ නැත. දැන් ඕක හොඳට තේරෙනවද? ධර්ම සංඛාරයක් හැටියට උපාදානය කරගත්ත අයගේ ස්වභාවය මොකද්ද? කියව කියවා කියව කියවා කියව කියවා ඉන්නවා. හරියට තර්ක, හරියට වාද, හරියට හරිතැන්, හරි බහ, හරි ප්‍රතිපatti, හරි ක්‍රම. ඒ සංඛාරයක් ඇවිල්ලා ධර්ම අසංඛාරික ධර්මයක් වශයෙන් මේක පැමුණාට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. එතන තර්ක නැහැ, වාද නැහැ, විවාද නැහැ. ඉතින් මං උපාදානය කරලා ඉන්න ධර්මයේ පින්නතුනේ අසංඛාරිකයි. මේකේ සටන් කරන්න යුද්ධයක් නැහැ. ඔහේගෙනම් ඔහේ ගන්න. සටනක් ආවොත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ අනුගමනය කළේ ඒකයි. තර්ක කරන්න ආපු මිනිස්සුත් එක්ක තර්ක කළා. ඔහේ විහෙතම සිටියා. ඔහේගෙන ඔහේ ගන්න. ඔහේගේ දේවල් ඔහේම අරන් යන්න. අවසානයේ බුදුරජාණන් වහන්සේ ඒගොල්ලන්ගේ විමසුවේ ඔබේ ගෙදරට එනවායි කියලා මේ නෑ දැයි ඔබ රස කැවිලි හදලා තියෙනවා. ඒ ඥාතිය යම් වෙලාවක එන්නේ නෑ. යම් හේතුවක් නිසා එන්නේ නෑ. ඔබේ රස කැවිලි වලට මොකද කරන්නේ? ස්වාමීනි මමයි මගේ අඹුවයි ඒව කනවා කිව්වා. එහෙමනම් දැන් ඔබත් මෙතෙක් වෙලා කියපු දේවල් මම බාරගන්නේ නෑ. එහෙනම් ඒවත් ඔබයි ඔබයි ඔබේ අඹුවයි අනුභව කරන්න. මට අදාළ නෑ. නින්දා ප්‍රශංසා මේ හැම දෙයක්ම වැඩක් නෑ. පැහැදිලිනේ? කිසිම ප්‍රශ්නයක් නෑ. මේක හරි හෝ වැරදි ධර්මයක් නෙමෙයි. හරි වැරදි දෙකෙන් නිදහස් කරන ධර්මයක්. කවුරු හරි ඇහුවොත් එහෙ කියන බණ මොකද්ද? එහෙ කියන බණ තමයි හරි වැරදි දෙකෙන් නිදහස් කරන බණක් කියන්නේ. ඈ හරි වැරදි දෙකෙන්ම නිදහස් කරන බණක් කියන්නේ. දැන් කොහොමද බලන්න ඔබේ මනස ඔක ජීර්ණය කරගන්නේ? සාංශාරික ලෙඩට ඖෂධය උතන තියෙනවා. සංස්කාර වලින් තෙරපෙන, සංඥාවන් වලින් තෙරපෙන, විඥාණයෙන් තෙරපෙන මේ සිතට ඔය මෙදී තියෙනවා. නමුත් පැහැදිලි වශයෙන්ම සසර මේ උපාදානය දුක පිණිස පවතිනවායි කියලා තේරුම් ගත්තේ නැති කෙනෙකුට මේක ලබා ගන්න හිතෙන්නේ නැහැ. මරණ බිය කියන එක Tamanට දැනෙච්ච නැති කෙනෙකුට මේ ධර්මයේ එන්නේ නැහැ. මැරෙනවයි කියලා ඩිංගක් හරි දැනෙන්නේ ප්‍රඥාවක් තියෙන කෙනෙකුට. දැන් අපි මේ ජීවිතේ අපිට හමු වෙන ඔය කේක් පුජ්‍යලෝ එක්කේ කයට දකින්න පුළුවන් ජීවිතේ එක්තරා සීමාවක් විතරයි. සමහර අයට අනාගතේ සතියයි හිතන්න පුළුවන්. තව එක්කෙනෙකුට වසර 10ක් එහාට හිතන්න පුළුවන්. තව එක්කෙනෙකුට වසර 20ක් 30ක් එහාට හිතන්න පුළුවන්. තව එක්කෙනෙකුට තමන්ගේ ජීවිතේ අවසන් වෙනකන් හිතන්න පුළුවන්. තව එක්කෙනෙකුට පරම්පරා ගානකට හිතන්න පුළුවන්. තවත් කෙනෙකුට සංසාරෙම ගැන හිතන්න පුළුවන්. තමන්ගේ බුද්ධිය ගලාගෙන යන සීමාවක් තියෙනවා. හරියට අර සමහර ටෝච් එකක් වගේ තමයි. සමහර ටෝච් එළිය බොහොම ළඟට වදින්නේ. සමහර එළියල් තියෙනවා ගොඩාක් ඈතට. සමහර එළියවල් වලින් බොහොම පොඩි ප්‍රදේශයක් ආවරණය කරන්න. විශාල ලයිට් එකකින්, විශාල ෆ්ලෑෂර් එකකින් වගේ එකකින් විශාල ප්‍රදේශයක් ආලෝකමත් කරනවා. මිනිස්සුගේ බුද්ධියත් ඒ වගේ පරිමාණයෙන් තියෙනවා. ඉතින් ලොකු බුද්ධි නිමේ ඥානමය ගුණයක් තියෙන්න ඕන. සමහර එළියවල් වලින් අපිට ලොකු ගල් මුල් හැරෙම තිබුණොත් විතරක් හොයාගෙන ඒ බෙරිලා යන්න පුළුවන්. සමහර ආලෝකයන් වලින් පුළුවන් සියුම් දේවල් පවා සලා ගන්න. ඉදිකට බිම වැටලා තිබුණත් හොයා ගන්න පුළුවන්. මොකද ආලෝකයේ ප්‍රබල වැඩි. ඒ වගේ තමාගේ විමර්ශන ඥානය ප්‍රඥාමය ආලෝකයේ ඊටාම දිදුලන්න ඕන. දිදුලන්න නම් මේ ලෝකෙට තියෙන ආසත්ත භාවයන් වලින් මිදෙන්න ඕන. නිදහස් වෙන්න ඕන. දකින්න ඕන. ඒව ඇති වෙන්න පුළුවන්. එනමුත් ඒ කිසි දෙයක ආසත්ත භාවයක් තියෙන්න බෑ. ආසත්ත භාවයක් නැහැ කියලා කියන්නේ අපිට මුදවාගෙන යෑමේ හැකියාව තියෙනවා. මිදගෙන යෑමේ හැකියාව තියෙනවා. ප්‍රඥාව දිදුලන තරමට, නුවණ දිදුලන තරමට තරහ අඩුයි, වෛරය අඩුයි, ක්‍රෝධය අඩුයි, බැඳීම් අඩුයි. ආත්ම සෙනෙහයක් නැහැ, අන් අයට වැඩි සෙනෙහයකුත් නැහැ. හැබැයි යා යුතුයකමහ වගේ කීම ඉෂ්ට කරන්නේ නැති කෙනෙක් නෙමෙයි. අනවශ්‍ය දෙයක් නැහැ. එහෙම පීඩනයක් නැහැ. ඔය සමහර අම්මලා ඉන්නවා තමන්ගේ දරුවන්ට කරදර කරන්න හොඳ නැහැ කියලා කල්පනා කරනවා. කල්පනා කරලා ඒගොල්ලෝ මොකද කරන්නේ? කරදර ඩබල් කරලා දෙනවා. දැන් අම්ම කෙනෙක් හිටිය භාවනාවට එනවා පුතා ටිකක් රැ වෙලා ඇවිල්ලා අනේ පුතාට කරදර කරන්න හොඳ නෑ උදේ පාන්දර කියලා හැමදාම කාර් එකේ යන අම්මා බස් එකේ ඉන්නේ ඇවිල්ලා මේ අම්මට ඔස්ටියෝපොරොසිස් කියන රෝගය දෙනවා. බස් එක නගිනකොටම කකුල් දෙක කඩාගෙන බිමට වැටෙනවා. පුතා පොඩ්ඩක් අවදි කරලා භාවනා වැඩසටහනට අරලව ගන්න කැමැති වෙච්ච අම්මා, අඥානකමට කල්පනා කරපු අම්මා සදාකාලික තමන්ගේ පුතාට කියලා කැතකුණු මේව කරන මට්ටමට පත් කරා. කොහොමද කරදර දෙන්නේ නැති විදිය? ඒ නිසා කරදරයක් වුණත් දෙනකොට දෙන්න සුළු කරදරේ. ලොකු කරදරයක් දෙන්න නැතුව පොඩි කරදරේ දෙන්න. දැන් කාට හරි කරදරයක් දෙන්න යනවා නම් කල්පනා කරලා බලන්න ඕන මම ලොකු කරදරයක් දෙනවද පොඩි කරදරයක් දෙනවද? දෙන්න පොඩි කරදරේ. තමන්ගේ දරුවන්ට ලොකු කරදරේ නොදී. ඉතින් ඒ අම්මට පුඩක් කල්පනා වුණා නම් එහෙම දැන් මම මෙහෙම ගිහිල්ලා මගේ බස් එකේ හරි මේ කරලා අතපය කඩාගත්තොත් මගේ පුතාට මම ලොකු කරදරයක් දෙන්නේ. ඒ නිසා මම පොඩි කරදරයක් දෙනවා දැන් කූතලා. එහෙම නැත්තම් මට වාහනයක් ගෙන්නලා දෙන්න කියන්නේ. ඒ කැබ් එකක් හරි ගෙන්න ගන්න පුළුවන් නේ. පරිස්සමෙන් ගෙනන්න දානවානේ. ඉතින් ඒ නිසා කෙනෙකුට දෙනකොට දෙන්න පොඩි කරදරේ. ලොකු කරදරේ දෙන්න නැතු. සමහර අය අකමැති වුණාම ලොකු කරදරේ දෙන්න පොඩි කරදර නොකරන අවසාන විශාල කරදරයක් තමයි දෙන්නේ. එහෙම කල්පනා කර. මේක තමයි මේ ඥානය කියලා කියන්නේ. දූරදර්ශී ඥානය කියලා කියන්නේ. බුද්ධිමය භාවය කියලා කියන්නේ. එසා ප්‍රඥාව අතිශයින්ම වැදගත්. නත්ති පඤ්ඤා සමාලෝකා. ප්‍රඥාව තරම් ආලෝකමත්යක් තවත් නැහැ. තමන්ගේ මනස විනිවිද යන ගුණයක් ඒක තියෙනවා. ලෝකය පිළිබඳව විනිවිද දර්ශනයක් තියෙනවා. දුක නම් ඒ සියල්ල අත්හරින්න. ඒ භෞතිකව අත්හැරීමක් අපි මෙහි කිසි දවසක කතා කරන්නේ නැහැ. භෞතිකදී ඔබේ වෙන්නත් පුළුවන්, ඔබේ නොවෙන්නත් පුළුවන්. එය අනුගමනය කරන්නේ ලෝකයේ ස්වභාවයමයි. ඒකේ කිසි ගැටලුවක් නැහැ. මේ ශාලාව කාගේ වුණත් මේක අනුගමනය කරන්නේ ලෝකීය ස්වභාවය. මගේ ස්වභාවවත් වෙන කාගේ ස්වභාවයක් අද ලෝකීය ස්වභාවයෙන් අනුගමනය කරන්න. ඔබේ ශරීරත් එහෙමයි, මගේ ශරීරත් එහෙමයි. මේක මගේ ශරීරය කියලා මට ඕන න්‍යායනේ අනුගමනය කරන්නේ මේ ශරීරේ. මේක අනුගමනය කරන්නේ ලෝකීය ධර්මතාවයේ බීජ නියාමයේද සත්ව ගුණේ මානවයාගේ ස්වභාවය අනුගමනය කරන්නේ. ඉතින් අපිට ඕන මේක මගේ කියලා හිතන් ඉන්න පුළුවන්. එච්චරයි. අනුගමනය කරන්නේ ඒක මගේ උනා වේවා නුනා වේවා තමන්ට පෞද්ගලික සංකල්පය. ඒ නිසා මගේ දෙයක් කියලා අනුන්ගේ දෙයක් කියලා දෙයක් නැහැ පින්නතුනේ. මේ ලෝකේ කිසිම මිනිස්සෙකුට මගේ දෙයක්වත් අනුන්ගේ දෙයක්වත් නැහැ. මේක අනුන්ගේ ඉඩමේ කියලා ඉඩමකුත් නැහැ. මේක මගේ ඉඩමේ කියලා ඉඩමකුත් නැහැ. මේක අනුන්ගේ ශරීරය කියලා ශරීරකුත් නැහැ. මේක මගේ ශරීරය කියලා ශරීරකුත් නැහැ. මේ සංකල්පයේ තියෙන්නේ. දෘෂ්ටිය පමණයි තියෙන්නේ. හැඟීමක් පමණයි තියෙන්නේ. රැවටිීමක් පමණයි, මායාවක් පමණයි තියෙන්නේ. කිසිම සංඥාවක් එල්ල ගන්න එපා. සක්කාය දිට්ඨිය හරියට කොක්කක් වගේ. ඒ කොක්කක් වගේ කියන්නේ කොක්කේ එක එක දේවල් එල්ලන්න පුළුවන්. ඒකේ තරහදීකුත් එල්ලලා තියෙනවා. මන මන බලන්න පුළුවන්. මේ වගේ කෙනෙක් වෙන්න කියලා නෙමෙයි ඔබට කියන්නේ. මේව මුකුත් ගණන් ගන්න නැතුව ඉන්න. මේ සිතුවිලි දිහා එන දිහා බලාගෙන ඉන්න. වෙන දෙයක් වෙන්න දෙන්න. මේකේ උපතක් නැහැයි කියනවා. මේකේ උපතක් තියෙනවායි කියන කතාවක් නෙමෙයි මේ කියන්නේ. දේශනා කරන්නේ කිසිවෙක් නොවෙන්න. කිසිවෙක් නොවන්නේ කෙසේද? ක්‍රමයක් නැත. ක්‍රමයක් නැත්තම් කරන්නේ කොහොමද? ඒ ක්‍රමයක් නැති තැනට තමන් එන්නේ, ඒක තමයි ක්‍රමය. ක්‍රමයක් නැති තැනට එන්නේ කොහොමද? ඔබ මේ ක්‍රියාවලියේක ඉන්නෝ, ක්‍රියාවලියේ හේතු ඵල පරීක්ෂා කරලා බලන්න. ඇයි ඔබ ක්‍රියාවලියේක යෙදෙන්නේ කියලා බලන්න. බුදුරජාණන් වහන්සේට වමනා වුණේ අඟුලිමාල නතර කරන්න. ඔබ නතර වෙන්න, මම නතර වෙලා. නතර වෙලා ඉන්නකොට අඟුලිමාල අහනවා, මමයි නතර වෙලා ඉන්නේ, ඔබ යන්නේ. නෑ නෑ, ඔබ නතර වෙන්න, මම නතර වෙලා. මේ ශ්‍රමණය පුදුම ශ්‍රමණය, මමයි නතර වෙලා ඉන්නේ. නා අඟුලිමාල නතර වෙලා ඉන්නේ, ඔහො හිටු ශ්‍රමණය කියලා. බුදුරජාණන් වහන්සේ වඩින ගමන් කියනවා, ඔබ නතර වෙන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ විශාල රශ්මි ධාරාවක් තියෙන පින්තුනේ. කාටවත් ඒ රශ්මි ධාරාව ආසන්නයට ඇතුල් වෙලා ද්වේෂ සහගත, ලෝභ සහගත, රාග සහගත සිතුවිලි ඇති කරගන්න බෑ. නිවෙනවා. හිත නිවි යනවා උන්වහන්සේගේ ඒ හෝරා එක නිසා. හිත ඕනම කෙනෙක් නිවෙන සතික්කාව දන ගන්නවා. ඒ තරම් මානසික ප්‍රබල තත්ත්වයක් තියෙනවා. ඒස තමගේ ප්‍රබල මානසික මට්ටම ඇති කරගන්න ඕනම කෙනෙක් තමගේ සීමාවට ආපු ගමන් එයාට බැරි වෙනවා ඒ ද්වේෂ සහගත සිතුවිලි උපන්දවන්න. නිහඬ වෙනවා. ඒක හසු වෙන ඕනම කෙනෙකුට. මනසක් නෙමෙයි මානසික ධාරාවක්නේ වෛරය කියන්නේ, තරහව කියන්නේ, ක්‍රෝධය කියන්නේ. ඒ ධාරාව හරියට අර ගිනි ගොඩක්කට එක පාට වැස්සක් වහිනවා වගේ. වැස්සක් එක පවතින්න බෑනේ ගිනි ගොඩකට. බුදුරජාණන් වහන්සේගේ ගලා යන රශ්මි ධාරාව මහා දිය කඳක් වාගේ. ඒ දහම් ගඟ ගලා මසිනෝ කියන කෙනකින් අදහස් වෙන්නේ ඒ වගේ උන්වහන්සේගේ මහා ඖෂධයක් වගේ එක ගලාගෙන යන්නේ. ඒ නිසා ධර්ම අවබෝධය වෙච්ච කෙනෙක්ගෙන් ඒ මුවින් පිට වෙන වචනත්, ඒ වගේ මේ පරිසරය තුලත් ඒ නිර්වාණ ගුණේ ජනිත කරන බලයක් පිහිටවන වෙන කිසි කෙනෙක්ගෙන් ඒක ඇහුවට ඒ බලය පිහිටන්නේ නැහැ. මේ වචන ටිකම තව කෙනෙක් අවබෝධය නැතුව කතා කළාට ඒක පිහිටන්නේ නැහැ මිනිස්සු තුළ. ධර්ම අවබෝධය වෙච්ච අයකෙගෙන් පමණක් ඒ ධර්මයේ කුසලය පිහිටනවා. කැපවීම කරපු අය කෙසේ හෝ ධර්ම අවබෝධය ලැබුවා. ධර්මයට ජීවිතය පරිත්‍යාග කරා. ධර්මය වෙනුවෙන් නියදෙන්න. අධ්‍යාත්මේ මමත්වයයි නියදෙන්න ඕන, ශරීරය නම් නෙමෙයි. අතහරින්න අධ්‍යා බාහිර තියෙන ඉඩ කඩන්න මේ ඔබ අතහරින්න ඕන. අධ්‍යාත්මික සංඥාව අතහරින්න. එතකොට බැඳීමක් නැති සංඥාවක් දැන් මම මගේ ඉඩම අතහරින්න ඕනද කියලා කෙනෙක් අහන්න පුළුවන්. නෑ, ඔබට ඒක කරදරයක් හැටියට, බාධකයක් හැටියට පස්සෙන් එන දෙයක් නෙවෙයි. ඔබ ඒක අතහරින්න ඕනේ. ඒ කියන්නේ ඔබට අත්හැරිලා ඒක. එතකොට අත්හරින්න ඕන මොනවද? මට පීඩාවක් ඇති කරන දේ. දැන් කවුරු හරි කියන පුළුවන් මේක හඳුරන්නේ අත්හරින්න, මේ රිමෝට් කන්ට්‍රෝල් එක අත්හරින්න. මම කියනවා නෑ, මට ඒක අත්හරින්න ඕනේ නෑ. මොකද මට මේක පිළිබඳව කිසි ප්‍රශ්නයක් නෑ. එතකොට අපි අත්හරින්න ඕන මොනවද? ගැටලුවක් වශයෙන් පවතින දෙයයි. දැන් ගෑවිච්ච නැති දෙලි මූනේ හොදන්න ඕනේ. ගෑවිච්ච නැති මඩ හොදන්න ඕනේ නෑ, ගෑවිච්ච මඩයි සෝදන්නේ. ඒ නිසා ඔබට ඉතාම ලේසි ඔබ අත්හරින්න ඕන දේ මොකද්ද කියලා තේරුම් ගන්න. දැන් ගොඩක් අයට තියෙන ධාරක සෙනෙහය, තමන්ගේ දරුවෝ පිළිබඳව තියෙන සෙනෙහස. කල්පනා කරන්න, ඒ සෙනෙහසේ ඒ බැඳීමේ බාධාවක් පිණිස පවතිනවා නම් ඒ සෙනෙහස කොච්චර කල් තියෙනවද? කොච්චර කල්ද? මට ඒ දේ ලබා දෙන්න පුළුවන් කොච්චර කාලයක්ද? යුතුකමහා වගකීම කියන්නේ මොකද්ද? මායාකාරීව බැඳීම කියන එක මොකක්ද? ඒ කියන්නේ තරහ කරගන්නවයි කියන එක නෙමෙයි. අත්හරිනවයි කියන්නේ යමක් තරහ කරගන්න එක, පලා යන එක, මග ඇරලා යනවයි කියන එක නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ යසෝදරාවිය දාලා ගියායි කියන සම්පූර්ණ බොරුවක් නෙමෙයි. යසෝදරාවිය ජීවත් වුනේම අවසානයේ බුදුහාමුදුරුවෝ. රාහුල කුමාරයා දාලා ගියායි කියන සම්පූර්ණ බොරුවක් නෙමෙයි. රාහුල කුමාරයා ජීවත් වුනේ බුදුහාමුදුරුවෝ. ඈ අවසානයේ මෞපිය දාලා ගියා කියන සම්පූර්ණ බොරුවක් නේ. අවසානයේ මේ දුන අම්මත් හොයාගන්න පුළුවන් කම ලැබුණා. ළඟට ගියා. ඉතින් දාලා ගිහිල්ලා නෑ නේ. දාලා ගියා කියන්නේ එහෙනම් අතහැරලා ගියා වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ හිටපු අශ්වයාත් අතහැරලා වනගත වුණයි කියන සම්පූර්ණ පත්තබල් බොරුවන්නේ අර ජේතවනාරාමේ වගේ මනස්කාන්ත ආරාමයක ජීවත් වුණා. වේළුවනාරාමයේ වගේ රජවරු විසින් හදලා දුන්නු මනස්කාන්තේක ආරාමයක එවකට තිබුණු ආරාමයක ජීවත් වුණා. හිතනවාද මේ රාජකුමාරයට බුදුහාමුදුරු කැමති වුණත් අකමැති වුණත් යම්කිසි ප්‍රාදේශීය ප්‍රදේශයකට කැඳවනකොට ආරක්ෂක අංශයක් නැහැ කියලා? ආරක්ෂක අංශයක් දුන්නා. රජවරුත් වෙනේ තන ආරක්ෂක අංශයක් හිටියේ නැහැ කියලා ඔබ කියන්නේ. ජේතවනාරාමයේ ආරක්ෂක අංශයක් නැහැ කියලාද ඔබ හිතන්නේ? ආරක්ෂක අංශයක් තිබුණා නැත්නම් ඉතින් කොසල් රජුරු එන්නේ කොහොමද? බිම්බිසාර රජුරු එන්නේ කොහොමද? වේළුවනාරාමයට ආරක්ෂක අංශයක් වෙනම තිබුණා. සොරකම් තියෙනවා මේ බාහිර මේ පෙන්නලා තියෙන්නේ මේ බුදුහාමුදුරු මේ ගස් යට හිටියා වගේ කතාවක්. ගහක් යට ඉන්නත් පුළුවන්. මේ අපි තියෙන ගහක් යට ගම් මියංගම් වල ගියාම ගස් යට ඉන්නේ. ගසයන්ම සූපන්. ඒ නිසා මේ භෞතික ප්‍රතික්ෂේපීකරණයක් ඇති කරලා නිකන් මේ බෞද්ධ සමාජය යම් කිසි විදියක මේ දේපල වස්තු නිවන් දැකීමට බාධාවක් කියලා හදපු එකේක මහා වැරදි චින්තනයක්, ඒක වැරදි සංකල්පයක්. අත්හරින්න සියල්ල මනසේ. සියල්ල අත්හරිනවා කියුවහම ටික ටික අත්හැරීමක් නෑ. සියල්ල අත්හරින තැන එකවර අත්හැරීමක් තියෙනවා. පොඩ පොඩ අත්හරින දෙයක් නෑ, එකවරම අත්හරින. දැන් මල්ලෙන් ඇද ඇද එක එක අත්හරින දෙයක් නෑ, මල්ල පිටින්ම අත්හරින. දැන් ඔබ මල්ලක පුරෝගෙන ඉන්නවා කියලා හිතමුකෝ. ඔබ යම් කිසි දෙයක් මල්ලේ මේක මට වැඩක් නැහැ කියකේ මෙහෙම අත්හරින්න එපා. මල්ල පිටින්ම අත්හරින්න ඕනේ. මොකද සබ්බේ සංඛාරා අනිච්චං. ඒතකොට අත්හැරියට පස්සේ ඉතුරු වෙන්නේ මොනවද? මම නෑ. මම තමයි මේ මල්ල බවට පත් වෙන්න ඕන. මල්ල තියාගෙන බඩුවත් හැරලා වැඩකුත් නෑ. ආයි මල්ලට පුරව ගන්නවා. දැන් ඔය ධ්‍යාන භාවනා වන්දලින් කරන්නේ ඒක. මල්ලේ තියෙන බඩු ටික කොහොම එළියට ඇදලා ඇදලා දානෝ? මල්ල විතරක් තියාගෙන එයා සංසුන් වෙනවා. ආය යා භාවනාවෙන් තොර වෙනකොට අන්න පිටින් එන සංස්කාර ආයි පිරෙනවා, අර මල්ල පිරෙනවා. මල්ල අත්හැරියට පස්සේ එයාට ආයි මේවා බඩු පිරෙන්නේ නැහැ. ඉතින් මට දවසක් අර ධර්ම අවබෝධය වෙච්ච සමයේදී මේක හාමුදුරු කෙනෙක් බැන්නයි කියලා, දොස් කියුවයි කියලා මට ඇවිල්ලා කියන්න පටන් ගත්තා අපේ උපාසක මෑණවරු පිරිසක්, මහතුරු පිරිසක් කියන්න පටන් ගත්තා. මං කව ඕව තියන්න මං අල්මාරි කබඩ් හදලා නැහැ. ඕව ගෙනල්ලා තියාගන්න මට අල්මාරි කබඩ් හදලා නැහැ. ඒ නිසා ඔබතුමාලා අරන් ආවට බොහොම ස්තුතියි. නැවත පුළුවන් නම් ඒ අයිටම ඕව ගෙනින් දෙන්න. මට ඕව තියාගන්න තැනක් නැහැ. මම ඕව තියන්න මේ සහදලා නැහැ. එතකොට ඔයත් අංගය ඇති මට බණිනේ වරන් තියන්න වෙනම කබඩයක් හදලා ඇති නේ? තමන්ගේ ඉරිසියාකාරය ටික තියන්න වෙනම හදලා ඇති. තමන්ට බයින කට්ටිය තියන්න වෙනම හදලා ඇති. ඉතින් ඕවා පස්සේ ඇර ඇර බලවලා මෙයා මට ඉරිසියා කරනවා, මෙයා මට බයිනවා, මෙයා මට මෙහෙම කරනවා, මෙයා මට මෙහෙම කේලම් කියලා තියනවා, මෙයා මට මෙහෙම කරලා තියනවා වගේ කිය කල්පනා කරනවා වෙන්න පුළුවන්. මට ඕවා කියලා දෙයක් කරක් නැහැ. දිය දහරාවක් වගේ ගලාගෙන යනවා. දේහ ධාරාවක් මොනතරම් ප්‍රබලයිද, නමුත් සෞම්‍යයි, ගලාගෙන යනවා. හැම කෙනෙකුටම විශිෂ්ට දර්ශනයක් තියෙනවා. උවමනාවක් නැති, තණ්හාවක් නැති, ආශාවක් නැති පුජ්‍යලයකට නිවන් දකින්න බෑ. මට ගිහි ජීවිතයේදී තිබුණා ලොකුම ආශාවක්. ඒ ආශාව තවත් පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා තමයි විඳතර මේ නිවන් දකින ආශාවයි කියන එකත් ආවේ. එහෙම තිබ්බනම් ඒ හිම ආශාවල් ඇති කරගන්න එපා. ඔක්කොම කප්පාදු කරා නම් කප්පාදු කරා නම් මොකද වෙන්නේ? මිනිස්සයා අලුත් වෙන්නේ. මිනිස්යාගේ උසස් කැමැත්තක් තමයි මිනිස්යාව හැමදාම නව යුගයකට, නව ස්වභාවයකට පෙරලන්නේ. කැමැත්ත හරි වැදගත්. කැමැත්ත නෙමේ වරද තියෙන්නේ, කැමැත්ත වන්නේ කුමටද යන්න පිළිබඳවයි. ඒ නිසා හරි දෙයට කැමති වෙන්න, එයින් ඔබට ජයග්‍රහණය ලැබෙනවා. ධර්මයේ කියවෙන්නේ සබ්බ රතින් ධම්ම රති ජිනාති. රති කියන්නේ ඇලෙනවා. ඇලෙනව නම් ඇලෙන්න ධර්මයට. නොඇලී ඉන්නපා. දැන් ධර්මයටත් ඔබ නොඇලී හිටියොත් හැමදාම ඉන්න බනහක් නේදලා යයි. ධර්මයට තදින් ඇලෙන්න, ධර්මය උපාදානය කරගන්න. සංස්කාරක ධර්මයේ නෙමෙයි අසංකාරක ධර්මයේ උපාදානය කරන්න ඇලෙන්න ධර්මයට. ධර්මය ඔබට ඖෂධයක් ව, ඔබේ අධ්‍යාත්මය තුළ පවතින සියලුම වෛරස්, අපහසුතා, රෝග, පිළිල, අවිද්‍යාව දුරු